ඇතරම අවුරුදු 4කට කලින් වෙච්ච සිද්ධියක්නේ. ඒ ගැන ආයි පරීක්ෂණයක් කිරීමේ අයිතිය තියෙනවා. ඒක කාටවත් අභියෝග කරන්න බෑ. මේක මේ ඡන්ද වේලාවෙම ඇදලා ගත්තේ ඡන්ද තුරුම්පුවක් හැටියට. ඒක තමයි මේකේ අවංක භාවය දැන් ප්‍රශ්න කෙරෙන්නේ. ඇත්තටම එහෙම සැකයක් තියෙනවා නම් මේක දේශපාලන තුරුම්පුවක් හැටියට නොගෙන ඒ පරීක්ෂණ කරන්න පුළුවන්. මේ ඡන්දෙට කලින් රාජපක්ෂවරු හොරු කිව්වා. දැන් ඒක මිනිස්සු පිළිගන්නේ. දැන් මිනිස්සු දන්නවා බැඳුම් කරෙන් කොහොම ගහපු හොරුද ඉන්නේ කියලා. මධ්‍යම අධිවේගී මාර්ගයෙන් බිලියන 30ක් ගහපු හොරු ඉන්නේ කියලා දැන් මිනිස්සු දන්නවා. ඒ නිසා දැන් හොරා හොරා කිව්වට වැඩක් නැහැ. දැන් බලනවා මිනී මරුවා කියලා. එතකොට ඒකට තමයි මේ ඡන්ද කාලේ මේ තුරුම්පු ගන්නේ. එතකොට තමයි මිනිසුන්ට තේරෙන්නේ මේක මේ දේශපාලන තුරුම්පුවක් මිසක් සත්භාවයෙන් යම් කිසි දෙයක් වෙලා තියෙනවා නම් ඒක ගැන සෙවීමක් නෙවෙයි. අපි යෝජනා කරන අගමැති වික්‍රමසිංහ මහත්මයාට බටලන්ද වදගාගාරේ වද විඳලා මැරිච්ච නිතිජ විජයදාස ලියනාලච්චි මහත්මයාගේත් සිරුර ගොඩක් කල තමයි තියෙන්නේ. අවුරුදු 4ක් පරිණි සිරුරක් ගන්නවා නම් එළියට ඒවත් අරගෙන ඒ ඝාතන ගැන පරීක්ෂණ කරනවා නම් අපි වඩාත් සතුටු වෙනවා.